ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සුදාන් ධර්මසේන මහත්මයා, ආදරණීය ස්වාමි දියණිය, ඥාතීන් කවුරුත් එක්රාසි කරගෙන තමන්ගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් සිදු කරපු ඥාතික යුතුයකමයි මේ නිමාවටපත් කළේ. ඉතින් මේ පින්කම ඉතාම චාමට උනත් බොහොම ලස්සනට පින් වැඩෙන විදියට තමන්ගේ යහළ මිත්‍රාදීන් කවුරුත් එක්රාසි කරගෙන මේ සිදු කළේ. ඉතින් මේ පින්කම දිහා බලනකොට ආකාර කීපකෙම පින්කමේ වැදගත්කම පේනවා. එකක් තමයි මේ සීකරන්නේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තා. ඉතින් ඔබ දන්නවා අපි වෙනුවෙන් අපේ අම්මා තාත්තා කොච්චර කැපවීමක් කළාද කියලා. ඉතින් මේ අම්මා තාත්තා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් යුතුයකම තමයි ඔබ මේ සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි සුදත් මහත්මයා මේ අස්ථාවේ තමන්ගේ ආදරණීය ඥාතීන්ට හිතවතුන්ට ආරාධනා කළා මේක කරන්නේ. ඒකත් වැදගත් දෙයක්. හොඳ මිතුරන්ට කියන්නේ අපි සුහද මිතුරන් කියලා. සුහද කියන්නේ හොඳ හදවත් තියන අය කියන එක. ඉතින් මේ හොඳ හදවත් තියන එකට එකතු වෙනවා. එකතු වුණාම ජීවිතේ වටිනාම දේවල් කරනවා. විශේෂයෙන් දාන ආදී පින්දහම් සිදු කරනකොට තමන්ගේ ඒ හිතවත් යහළුවන්ට එන්න කියලා ඒ ඇත්තේ පින්කම් වලට සහභාගී කරනවා. ඉතින් ඒක ඉතාම වටිනා කාරණයක්. ඒ කාරණයත් ඉතාම හොඳින් මේ අවස්ථාවේදී සිදු වුණා. ඉතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරනකොට අපේ ලක්ෂණය තමයි ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙන, විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙනයි අපි දානය පූජා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා ගම්වල දානයක් පූජා කරනකොට අපේ කතාවක් තියෙනවා, ධම්මෙදන් යන්න ඕන කියලා නේද? ඉතින් ඒ ධම්මෙදන කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. දානෙට කලින් යනවා. ඒ විතරක් නෙවෙයි, කුමන හෝ දානෝපකරණයක් සකස් කරන් යන්නේ ගෙදරින්. ඉතින් මේ ආපු හැමදෙනාම තමන්ගේ මතින් බොහෝම රසට තමන්ගේ නිවසේහි දානෙ සකස් කරගෙන මේ නිවසට රැගෙන ආවා. ඒකත් ඉතාම වටිනා දෙයක්. ඉතින් ඒක තමයි ධම්මෙදනවා කියලා කියන්නේ. තමන් කැමතිම, ඒ වගේම තමන් හදන දක්ෂම දේ හදාගෙන යනවා ඒකට. තමන් කැමති වෙන දෙයක් වෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි, දැන් සමහරලාදී අපි දැකලා තියෙන ලංකාවේ දිහම සමහර දානෙක වලට යනවා. සමහර අය දානි බෙදනවා, සමහර සත්තු වෙනුවෙන් කරපු දාන මේ පින්කම්, බල්ලෝ එහෙම මැරුණාම, පූසෙ මැරුණාම ගෙවල් වල දාන දෙනවා. ඇතැම් විට ඒ අය දානි බෙදනකොට කියනවා, හාමුදුරනේ මේකෙන් ටිකක් වළඳන් අපි මැරිච්ච ලකි හරි කැමති මේ වෑංජනේට, හාමුදුරත් මේ ටිකක් ඒ සතාගේ නම කියලා. ඉතින් ඒ වගේ පූජා කරන අවස්ථාවක් තියෙනවා. කෙසේ වෙතත් ඒකෙන් කියන්නේ මනාපදායේ ලබසේ මනාපං කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපි කැමති දේ දෙනකොට අපට කැමතිම දේවල් ලැබෙනවා කියලා. ඉතින් ඔබත් ඒ වගේ තමයි මේ පින්කම කළේ. ඒ පින්කම දිහා බලන විට හොඳට පේනවා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානමේ පින්කමක් වඩාත්ම ආනිසංසදායි වෙන විදිහට කොහොමද කරන්න කියලා. බුදුහාමුදුරු තරම් දානි ආනිසංස දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මන් තරම් දානේ ආනිසංස දන්න කෙනෙක් ඉන්නවනම් තමන් ළඟ ඉන්න කෙනාට කිසිම දෙයක් නොදී අනුභව කරන්නේ නැහැ කියලා. තමන් යම් කිසි දෙයක් කැමරට ගන්නවනම් තමන්ගේ ළඟ කෙනෙක් ඉන්නවනම් ඒ ඉන්න කෙනාට මොනවා හරි දෙයක් දීලායි තමනුත් අනුභව කරන්නේ කියලා. ඒ තරම්ම බුදුහාඳුර මේ දානි ආනිසංස දන්නවා කියලා. අනිත් කාරණේ තමයි යමක් කෙනෙකුට දෙනකොට ඒ දෙන දෙයින් ඉහළම ආනිසංස ලැබෙන විදිහේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුදුහාඳුර සඳහන් කරනවා කාරණා පහකින් යුක්ත වෙන්නට උන අපි යමක් දෙනකොට කෙනෙකුට. මොනවද ඒ කාරණා? එකක් තමයි සක්කච්ඡන් දානං දේති. දෙන දේ මනාව සකස් කළ දෙන්නේ, පිළිවෙලට දෙන්නේ. දැන් ඔබ වුණත් මේ පිළිවෙල අපි දැක්ක මේ ගෙදර. ලස්සනට පිළිවෙලට එක දෙනවා. ඒ වගේම සහත්තන් දානං දේති, සියතින්ම දෙනවා. තමන්ගේ මතින් එක දානය පූජා කරනවා. ඒකත් දානෙක තියෙන ඕන ලක්ෂණය. අනිත් කාරණේ තමයි චිත්තිකත්වා දේති. කෙනෙකුට ගෞරවයෙන් දෙන්නේ, අත් දෙකෙන් දෙන්නේ. ස්වාමින් වහන්සේට විතරක් නෙවෙයි, වෙනත් කෙනෙකුට දුන්නත්, සිඟන්නෙකුට දුන්නත් ඒක දෙන්නේ ඒ ලබන කෙනා කෙරෙහි බොහොම ගෞරවයෙන් ආදරයෙන් දෙන්නේ. ඒකත් දානෙක තියෙන ඕන ලක්ෂණයක්. අනෙක් කාරණේ තමයි බුදුහාමර දේශනා කරනවා අනපවිද්දන් දානං දේති. අනපවිද්දන් කියන්නේ දන් දෙන එක නිතර නිතරම දෙන්න ඕනේ කියලා. කාලයකට සැරයක් විතරක් නෙවෙයි. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම විටින් විට ඒ දානය පුහුණු කරන්න ඕන. දැන් අපිට ගෙදරදී හැමදාම උදෑසන බුදුහාඳුර වෙනුවෙන් පැන් වීදුරුවක් පූජා කරන්න පුළුවන් නම්, Taman ගෙදර හදන දානයෙන් කෑමෙන් කොටසක් පිරිසියකට හරි බුදුහාඳුර වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් ඒක ලොකු ආනිසංසයක් වෙනවා. ඇතැමිට සමහර අය හිතනවා බුද්ධ පූජා තිබොත් හැමදාම තියන්න ඕනේ කියලානේ. එහෙම එකක් නෑ පින්නතුනේ. Tamanට පුළුවන් වෙලාවක 12ට කලින් දෙදර කෑම හදපු වෙලාවක මාසෙට දවසක් හරි සතියේ දවසක් හරි දිනපතාම හරි බුදුහාඳුරේනේ දාන ටිකක් වෙන් කරන්න. ඒක ලොකු ආනිසංසයක් Tamanට. ඒකත් නිතර නිතර දෙන්න කියලා බුදුහාම දේශනා කරනවා. අනපවිද්දන් දේති කියන්නේ ඒකයි. අනිත් කාරණේ තමයි ආගමන දිට්ඨිකෝ දේති. Tamanගේ දෙන දෙයින් Tamanට ආනිසංස ලැබෙනවා. අනාගතේ කර්මාන් රූපව Tamanට ආනිසංසයක් ලැබෙනවා කියන විශ්වාසයෙන් දෙන්න කියලා. මෙන්න මේ කාරණා පහ ඊටම වැදගත්. මොනවද මේ කාරණා පහ? සක්කච්ඡන් දානං දේති සකසා දෙනවා. සහත්තං දේති තමන්ගේ දෑතින්ම දෙනවා. චිත්තකත්වා දේති ගෞරවයෙන් දෙනවා, ගරුසරු ඇතුව දෙනවා. අනපවිද්දං දේති නිතර නිතර දන් දෙනවා. ආගමන දිට්ඨිකෝ දේති කර්මඵල අදහාගෙන දෙනවා. මෙන්න මේ කාරණා පහෙන් දානය දුන්නතින් බුදුහාමුදුරෝ දේශනා කරන එකෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා. මොනවද ආනිසංස? මේ කාරණා පහෙන් යුක්තව සසරේදී දන් දීලා තිබුණොතින් තමන්ට සසරේදී භවභෝග සම්පත් ලැබෙනවා. දැන් ඔබටත් මේ යම් කිසි දෙයක් ලැබිලා තියෙන්නේ ඔබේ උත්සාහ විතරක් නෙවෙයි, සසරේදී ඔබේ දෑතින් දන් දීලා තියෙනවා. ඒ ආනිසංස නිසා තමයි ඔබට මෙහෙම ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ට ලැබෙනව විතරක් නෙවෙයි, බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ ලැබෙන දේ තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් දෙනවායි කියලා. දැන් අත්‍ය සුඛයයි භෝග සුඛයයි කියන්නේ දෙකක්. අත්‍ය සුඛය කියන්නේ යමක් තිබීම. භෝග සුඛය කියන්නේ ඒ තියෙන දේ තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් තියෙන එක. සමහරට ධනෙ හුඟක් තියෙනවා. හැබැයි පරිහරණය කරන්න, පාවිච්චි කරන්න ආසාවක් නැහැ. තියාගෙන බල බල ඉන්නවා. ඇතැමිට තමන් මිය ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉතින් අයිතිකාරය ටික ගන්නවා. තමන් හරියට ණයක් රැස් කරන්න වගේ ඉන්න කාලේ රැස් කර කර ඉඳලා ඔහේම හිස් අතින් යනවා. එතකොට දැන් මේ පිනතුන්ගේ ළඟ මේ හොඳ ගතිගුණ තියෙන නිසා තමයි මේ වගේ දන් දෙන්නේ. නැත්තම් දන් දෙන්න බෑනේ නේද? ඔබ නිර්ලෝභීව මේ දාන දෙන්නේ, දානවලට සහභාගී වෙන්නේ ඒ ගුණයේ ඔබේ ළඟ තියෙන නිසා. ඉතින් තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් එනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ තවත් වැදගත්ම කාරණයක් දේශනා කරනවා. තමන් මේ ලක්ෂණ වලින් දාන දීලා තිබුණොතින් තමන්ගේ ඥාති පිරිසක්, සේවක පිරිසක් තමන් එකකට ඉන්නවා නම් ඒ අය තමන් කියන දේ අහන්න සූදානම් කියලා. තමන්ට අනිත් අය අවනත කරගන්න පුළුවන් කියලා. ඒකත් දානීය තියෙන ලක්ෂණයක්. දැන් සමහර අය හුඟක් ධනය තියෙනවා. තමන්ගේ ස්වාමී දියණියවත් මහත්සේවත් සේවකයෙක්වත් තමන් කියන දේ ගණන් ගන්නෑ. නිකන් තමන් පිට කෙනෙක් වගේ. අන්න ඒ ලක්ෂණේ නැති වෙනවා මේ ලක්ෂණවලින් යුක්ත දානෙ දුනොදී. අනිත් අය තමන්ගේ වචනය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තියෙනවා, තමන් කියන දේට අවනතන ගතියක් තියෙනවා. ඒකත් ආනිසංසයක් විදිහට දක්වනවා. ඊටත් වඩා තවත් වැදගත්ම ආනිසංසයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ ලක්ෂණ පහෙන් යුක්තව දානෙ දීලා තිබුණොතින් තමන්ට සසරේදී ධර්ම දේශනාවලට යහුම්කම් දෙන අවස්ථාව ලැබුණොතින් තමන් හොඳ අවධානයෙන් බණහනවා කියලා. අහන විතරක් නෙවෙයි ඒ ධර්මයේ තියෙන ඉතාම වැදගත්ම කරුණු, ගැඹුරුම කරුණු තමන්ගේ හිතට හොඳට කිඳා බසිනවා කියලා. දැන් මේක අපිට සමාජයේ දිහා බැලුවම හොඳට පේනවා. සමහර අය දන් දෙනවා. නමුත් බණහන වෙලාවට සමාජයට සහභාගී වෙන්න තරම් පිනක් ඊට නැහැ. ඇතැම් විට දාන දීලා ඈතින් ඉන්නවා, බණ කියන සමීපයට එයා එන්නේ නැහැ. පින්තුනේ මෙන්න මේක තමයි දානීය ආනිසංසයක් විදිහට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ. සසරේදී බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් දේශනා කරන අවස්ථාවේදී තමන්ට හොඳට කන් යොමු කළා අවධානයෙන් බණහනට කැමැත්තක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා හොඳට විවේකීය පහසුකම තමන්ට ලැබෙනවා. බලන්න පින්තුනේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආනිසංස පිළිබඳව. ඉතින් අපට බුදුහාමුදුරුවෝ තමයි මේ වගේ දානමය පින්කම් වල ආනිසංස අපට දේශනා කළේ. අද විශේෂයෙන්ම තමන්ගේ මේ මියගිය ආදරණීය අම්ම තාත දෙන තමයි මේ සිහිපත් කරන්නේ. පින්තුණි කෙනෙක් මියගියා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් මැරෙනවායි කියලා කියන්නේ දැන් මේ විදිහට මරණයට පත්වීමනේ. කෙනෙක් පණ ගියාට පස්සේ යාගේ ආදාහන කටයුතු කරා නම් අවසන් කටයුතු කරා නම් මේක අපි සාමාන්‍යයෙන් සලකන්නේ මරුණයි කියලා නේ. නමුත් විනෝදිනු බුදුදහමේ මේට වඩා වෙනස් කරණයක් කියන්නේ. යඹුරට යනකොට පරමාර්ථ සත්‍යයට යනකොට ඇබ්සොලියුට් ට්‍රූත් එකට යනකොට කෙනෙක් මිය ගියා කියන්නේ මොකද්ද? කෙනෙක් මිය යනවා කියලා කියන්නේ Tamante ekena මතක් වෙන්නේ නැත්නම් Tamante ekena මතකයට රැඳෙන්නේ නැත්නම් ඒකනේ මිය ගිහිපු කෙනා වෙන්නේ. Tamante යම් කිසි කෙනෙක් නිතර මතක් වෙනවා නම් තමගේ අම්මා තාත්තා හරි යාළුවෙක් හරි ඒකනා මිය ගිහිපු කෙනෙක් වුණත් ඒකනාගේ අතීත මතකය Tamante නිතර නිතර සිහිපත් වෙනවා නම් ඇත්ත මේකෙන් ඇත්තට මේකනා තමගේ හදවතේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මේකේ වැදගත්ම ලක්ෂණය දන්නවද? මරණාසන්න මොහොත වන විට අපට මේ ඥාතින් ටික ඔක්කොම මතක් වෙනවා. දැන් එච්චර මතක් නොවුණත් මරණාසන්න කාලේ වන විට අපේ අම්මා තාත්තා ආචාර්යසිය තමන් ජීවිතේ කැමැතිම අය තමට මතක් වෙනවා. මතක් වෙන විතරක් නෙවෙයි අන්න ඒ අය ඉන්න ලෝකෙට කර්මාන රූපව තමන් කරපු කර්මත් ඒ අය කරපු කර්මත් සමාන නම් අන්න ඒ අය ඉන්න ජීවිතවලට සමීපව අපි නැවත ප්‍රතිසන්දි ගන්නවා. ඔබ අහලා ඇති ඇතැම් මේ මෑත කාලේ කරපු සමහර ওই මෝහණය කළා කරපු පරේෂණ තියෙනවා. ඒ එන අය එක දිගටම අම්මා තාත්තා වශයෙන් ආපු අය, සහෝදර සහෝදරියන් වශයෙන් ආපු අය ආත්මව ගානක් මේක දිගට යන්නේ. ඒ විතර නෙවෙයි ගෙදර තමන් එක හිටිය සතාසිය උපාව ගත්තත් ඒ අය එකටම තමයි බොහෝ ආත්ම බහ ගානක් යන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ අපේ තියෙන මේ කර්ම ගනුදෙනුවක් තියෙන්නේ. අපි උදව් කරපු අයගෙන් උදව් ලබන්නත් ඕන, අපි සමහරට කරදර කරපු අයගෙන් නැවතයි කරදර ලබන්නත් ඕන ඒකයි. ওই දෙකටම මේ කර්ම ගනුදෙනුවක් තියෙන්නේ. මේ ගනුදෙනුව අපි හුවමාරු කරගනිමින් සසර බෝහාත්ම භව ගානක් එකට සමීප යනවා. එනිසා විශේෂයෙන්ම තමන්ගේ මිය ගිහිපු අම තාත දෙන්නා තමන්ට හැම කල්හිම ජීවත් කරව ගන්න පුළුවන් තමන් ඊයගේ ගුණ නිතර සිහිපත් කරනවා නම්. ඊයගේ හොඳ ගති ගුණ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම බෞද්ධයන් විදිහට අපි පින්නතුනේ අපට මේ ලෝකේ සිහි කරලා සතුට වෙන්න පුළුවන් අය අතරින් ප්‍රධානම අය තමයි බුදුරජාණන් වහන්සේ සංඝරත්නය. බුදුරජාණන් වහන්සේගේ ගුණ යම් කිසි වෙලාවක ඔබ සිහිපත් කරනවා නම් ඒ මොහොතේහි බුදුහාඳුර තමන්ගේ හදවතේ ජීවත් වෙනවා. යම් කිසි අවස්ථාවක සැරියුත් මොගලන් මහා කාශ්‍යපාදී ස්වාමීන් වහන්සේලා ගැන සිහි කරනකොට ඔබේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා ඔබේ හදවතේ ජීවත් වෙන බවට පත් වෙනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට දවසට වැඩි වාර ගණනක් සිහි වෙනවා නම් මෙන්න මේක බුදු දහමේ සඳහන් වෙනවා පුඤ්ඤාභිසන්ද කියලා, පින් උල්පතක්, පින් ගංගාවක් කියලා. දවසට වැඩිපුර වාර ගණනක් තමන්ට බුදුහාඳුර සිහිපත් වෙනවා නම්, උන්වහන්සේගේ ධර්මයේ සිහිපත් වෙනවා නම්, ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහිපත් කරනවා නම්, ඒ වගේම විශේෂයෙන් තමන්ගේ මියගිය ආදරණීය ගුණවත් අම්මා තාත්තා ගැන, තමන්ගේ හොඳ යහළුවෝ හිටියය ගැන නිතර තමන්ට සිහිපත් වෙනවා නම් තමන්ගේ හදවත ලස්සන වෙනවා, ඒක කුසලයක් බවට පත් වෙනවා. මේක පින් උල්පතක් විදිහට දේශනා කරනවා. අනිත් පින් උල්පත විදිහට දේශනා කළේ පංචශීලයේ ආරක්ෂා කිරීම, ප්‍රාණඝාතයේ සොරකම් කිරීම ආදී මෙන්න මේ වැරදි වලින් හැකි තාක් දුරට තමට නිදහස් වෙන්න පුළුවන් නම් ඒකත් පින් උල්පතක් කියලා දේශනා කළා. පුණ්‍ය ගංගාවක් කියලා. අද දවසේ තමන්ට පහම රකින්න බැරි වෙන පුළුවන්. තමන්ගේ සිල්පද දෙකක් රැක්කත් තමන්නේ. නමුත් තමන් හිතනවා මම ඊළඟ දවසේ මම තවත් වැඩිපුර සිල්පදයක් රකිනවා. මම මරණයට පත් වෙන කලින් කොහොම හරි මම මේ පංචශීලය මම හොඳට රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන අදිස්ථානයක් තමන්ගේ හිතේ තියෙන්න ඕන. මෙන්න මේකත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින් උල්පතක්, පින් ගංගාවක් කියලා. ඒ වගේම නිතරම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් නිතර ඉන්නේ කියලා. මෙන්න මේ තෙරුවන් සරණ යාම, ඒ වගේම පංචශීල ආරක්ෂා කිරීම, මෛත්‍රී භාන වැඩීම, මෙන්න මේවට කියන්නේ පින්තුණි ලෞකික වශයෙන් ඉහළම කුසල කියලා කියන්නේ. මෙන්න මේ ඉහළම කුසල තියෙනකොට මොකද තමන්ට තියෙන වාසිය? තමන්ට මේ ජීවිත කාලය වශයෙන් තමන්ට එන තියෙන කරදර කම්කටොළු හුඟා කඩ වෙනවා. තමන් කරන වැඩ හුඟා සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අතින් යම් යම් සුළුසුළු අකුසල කර්ම ජීවිතයේ සිදු වෙලා තියෙන පුළුවන්. නමුත් ඒව එච්චර ප්‍රබල වෙන්නේ නැහැ. ඊට වඩා මේ කුසල දහම් ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා. ඔබ දැකලා ඇති ඇතැම් මේ රාත්‍රී කාලයේ කලාමැදිරියුම ඉන්නවා. නමුත් ඒ කණාමැදිරිය රැයට හොඳට පේනවා. ඒ කණාමැදිරියම දවල් කාලෙට හිටින් අපට පේන්නේ නැහැ. ඇයි ඒ? ඒකට හේතුව තමයි සූර්යාලෝකයේ ප්‍රබලව තියෙන නිසා අර කුඩා එළිය තියෙන සතා අපට රැයට පේන්නේ නැහැ. දවල්ට පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයත්. ඔබ ගත කරන මේ ජීවිත තුලත් ඔබ සසර සහ අතීතයේ සහ මේ ජීවිතයේ කරන බලවත් කුසල දහම් නැමැති සූර්යාලෝකය ඔබේ ජීවිතේට දැන් පායලා තියෙනවා. අන්න එහෙම බලවත් ප්‍රබල කුසල දහම් ජීවිතයේ තියෙනකොට මොකද වෙන්නේ? අපි අතින් යම් යම් විදිහෙහි අඩුපාඩුකම් සිදු වෙන පුළුවන් කර්මා රූපව අන්න ඒ කුසල දහම යටපත් වෙනවා. ඒව විපාක දෙන්න කලින් මේ ප්‍රබල කුසලීස් මතු වෙලා වැඩිපුර ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙනවා. බුදුහාමුදුරුවෝ මේකට ලස්සන උපමාවක් දේශනා කළා. එක දවසක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා ශ්‍රාවකයෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? බුදුරජාණන් වහන්සේ දෙන්නෙක් ඉන්නවා, මේ දෙන්නාම එක සමාන අකුසල් දෙකක් කරනවා. යම් යම් විදිය සතෙක් මැරෙන්න පුළුවන් මොකක් හරි අකුසලයක් මේ දෙන්නගේ මතින් එක සමාන අකුසල් දෙකක් වෙනවා. ලොකු මේව නෙමෙයි, ප්‍රබල ඒවා නෙමෙයි, කුඩා ඒවා. මෙයා අහනවා මේ අකුසල කර්මය නිසා එක්කෙනේ ඒ අකුසල කර්මෙම දුගතිගාමි වෙනවා, අපායට යනවා. ඒ වගේම ඒ අකුසලිය මිනිස් කෙනා කරනවා, එයා අපාගත වෙන්නේ නැහැ. එයා සුගතියට යනවා. බුදුහාඳුරන්ගෙන් අහනවා, ස්වාමීන් මේකට හේතුව මොකද්ද කියලා. බුදුහාඳුර මේ වෙලාවේ ලස්සන උපමාවක් දේශනා කරනවා. මොකද්ද උපමාව? සමාන ලුණු කැට දෙකක් ගන්න. අරගෙන එක ලුණු කැටයක් කුඩා කෝප්පයක දාලා දිය වෙන හරින්න. අනිත් ඒ සමානම අනිත් ලුණු කැටේ ගඟක දිය වෙන හරින්න. මේ දෙකම දිය වුණාට පස්සේ බලන්න ගඟට ඇඟිල්ල දාලා දිව ගාලා බලන්න ලුණු රස, අර කෝප්පේ තියෙන වතුර ටිකට දිව ගාලා බලන්න ලුණු රස කියලා. අර ගඟට දාපු එකේ ලුණු කැටයක් තිබ්බද කියලා සලකුණක් නැහැ. නමුත් අර කෝප්පේට කුඩා වතුර ටිකට දාපු ටික දිව ගෑවම හොඳට ලුණු රසය තියෙනවා. අන්න ඒ වගේ බුදුහාර දේශනා කරන සමහරගේ ජීවිත ගංගා වගේ. ඇයි ඒ පුණ්‍ය ගංගාවල් වැඩි ඇගේ. ඊට අකුසලයක් වුණා කියලා එච්චර දැනෙන්නේ නැහැ ජීවිතේට. ඒක ප්‍රබල විපාකයක් බවට ඒක යන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රමාද වෙනවා. අර පුණ්‍ය ගංගාවල තියෙන අනිසංස නිසා. නමුත් සමහර කෙනෙක් ඉන්නවා ජීවිතේ ලොකු ප්‍රබල කුසල නැහැ යාගේ. ඇතැම් විට එකම අකුසලය නිසා ඒකම ඇතැම් විට මරණාසන මොහොතේ මතක් වෙලා දුගදිගාමි වෙන්න පුළුවන් කියලා. මෙන්න මේක හොඳම උපමාවක් අපේ ජීවිතවලත්. අපි මෙන්න මේ වගේ දාන ආදී ප්‍රබල කුසල දහම් පුළුවන් තරම් ජීවිතේ කරගන්නට ඕන. අපි මේ ගත කරන්නේ සසර කරා වූ මහා පින්කම කානිසංශය. මේ අනිසංශය ගත වෙන අතරේදී අපි නැවත ප්‍රබල කුසල දහම් අපි ජීවිතේ කරගෙන තියෙනට ඕන. අන්නේ කරගත්තු පමණට තමන්ගේ පරලෝ ජීවිතය විතරක් නෙවෙයි මේ ජීවිතයේ තමන්ගේ හුඟා කටයුතු සාර්ථක වෙනවා. නිරෝගී සම්පතිය ලැබෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. සසර කර්මාණ්ඩූප අකුසල විපාක එන්නට තියෙනවා නම් ඒව හුඟා දුර්වල වෙලා තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා කියලා. ඉතින් ඔබ අද මේ සිදකලා වූ පින්කම ගැන හිතලා හුඟා සතුටටපත් වන්න. ඉතින් ධර්මසේන මහත්මයා තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වන පින්කම විශේෂයෙන් තමන්ගේ අම්මා මිය ගිහිල්ලා නිර්මලා ධර්මසේන මාතාව මිය ගිහිල්ලා අවුරුදු දෙකක් ගත වෙන අවස්ථාවේදී, ඒ වගේම තමන්ගේ ආදරණීය පියතුමා MDP ධර්මසේන මහත්මයා අවුරුදු 40ක් වෙනවනේ. 40කට කලින් තාත්තා මිය ගියා. ඉතින් මල්ලිත් අවුරුදු 23කට විතර කලින් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ මල්ලි ඇතුළු, ඒ වගේම නෝනා මහත්මියගේ තම ආදරණීය පියාණන් වහන්සේ ජිනදාස අතපත්තු මහත්මයා, බන්දුමති අතපත්තු මහත්මිය, ඒ වගේම පත්මා පියසේන, සුමුදු පියසේන, NMR පියසේන ඇතුළු ඒ ඥාතීන් හැමදෙනාම සිහිපත් කරගෙන සිදකරන්න බලාපොරොත්තු වන දාන වේපින්කම ඉතාම ලස්සනට සිදකරගත්තා කියලා හුඟා සතුටටපත් වන්න. ඉතින් පින්කම ඉතාම ලස්සනයි, අලංකාරවත්ව පින් වැඩෙන විදියට බොහොම ඡාමට, නමුත් බොහොම ගැඹීර විදියට පින්කම හොඳවට සිද්ධ කළා. රැස් කරගත් මෙවුතුම් පින්කම ආනිසංසයෙන් එමිය ගිය ආදරණීය මෑණියන් ඇතුළු නම් සඳහන් කළ සියලු ඥාතීහු මේ පිනින් සුවපත් වෙත්වා. ඒ වගේම මේ පින්කමට සහභාගී වෙන ඒ ධම්මික මහත්මයා, කපිල මහත්මයා ඇතුළු මේ ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ හැම දෙනාමත් ඔබේ නිවසේ ඔබේ දෑතින් කරපු පින්කමස්සේ මේ පින ඒ මිය ගිය හැම දෙනාම අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන් සිහිපත් කරන ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු යථා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං නේවමේව හිතෝ තේතානං උපකප්පති උන්නමේ උදකං වඩ්ඩං යථා නින්නම් පවත්තති ඒවමේව හිතෝ තේතානං උපකප්පති. හොඳයි, රැස් කරගත් නියුතුම් පින දෙවියනොත් අනුමෝදන්ව ධර්මසේන මහත්මා, නෝනා මහත්මිය ඇතුළු පින්කමට සහභාගී වුණු මේ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. එවාගේම අපේ ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේ ඇතුළු මේ පින්කමට සහභාගී වෙලා පින්තුන්ගේ පින්කම ලස්සනට කරන උදව් කරපු මේ ස්වාමින් වහන්සේලා හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා කියන පැතුමෙන්, දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤසම්පතං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤසම්පතං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පින්තුනේ, මේ දවස්තර දෙකකට කලින් මිය ගිය නිර්මලා ධර්මසේන ආදරණීය මෞතුමිය සිහිපත් කරලා තුමිය ඇතුළු ඒ ඥාතීන් සිහිපත් කරලා අද දින මේ නිවසේ සිදු කරන්න බලාපොරොත්තුණු පින්කම බලාපොරොත්තුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගෙන ලැබුණා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.